ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහත් සමරත්න අවසරයි සැලහවත් පාසනාවන්ත පින්නතුනි අපේ ගෞරවනීය ධම්මපිටි හඳුරන වහන්සේ සමන්ත විදියට ඔබ අප මේ හැම දෙයකම සහභාගී වෙන්නේ අපේ ජීවිතය තම වැදගත් අවස්ථාවකට ස්වාමීන් වහන්සේලා මේ වසරෙහි වර්තමාන වෙන මේ මොහොතෙහි උන්වහන්සේලාට කාර්යානුකූලව ආරාධනා කරන අවස්ථාව. මේ චාරිත්‍රය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ පටන්ම පැවතිච්ච චාරිත්‍රයක්. අපේ ස්වාමීන් හඳුනන වහන්සේ සඳහන් කළ පරිදි එකල බාහිර ජන සමාජයේ තිබුණා වූ චාරිත්‍රයක් අනුවලිත වීමක් හැටියට සහ මහජනතාවගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් විදිහට බුදුරජාණන් වහන්සේ අනුදන්වන කාරණයක්. එනිසා විසුණු වහන්සේ හැටියට අපට ලොකු වගකීමක් තියෙනවා. අදින් ආරම්භ වෙන මේ තුන් මාසයේ ජූලයි මාසයේ ෆුල් මූන් ඩේ ඉඳලා ඔක්තෝබර් මාසයේ ෆුල් මූන් ඩේ දක්වා කියන මේ තුන් මාසයේ විශේෂ විනයානුකූල ශික්ෂා පදවට අනුගතව බුද්ධ ප්‍රඥා පිටකම වාසය කිරීම. මේ කාලේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ අනුජානාන වික්ඛවේ වස්සානි වස්සං උපගන්තුන් කියලා. මේ තුන් මාසයේ තුල විශේෂ ශික්ෂා පදයක් සමාදන් වෙලා නීතිරීති ගණනාව කරව විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ වැඩ සිටිනට ඕන. ඒක පින තුන ආරාධනා කළත් නොකළත් අප විසින් කරන දෙයක්. එහෙත් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඉඳන්ම උන්වහන්සේ දේරුව ගමෙහි වසතු සමය ඉඳන්ම සැදැහැවත් ගිහි පින්නතුන් ආරාධනා කළා. ස්වාමීන් වහන්සේලාට ස්වාමීන් අපගේ කරුණාවෙන් අපේ විහාරස්ථානේ වැඩ ඉන්න අප සිව්පස්යෙන් උපස්ථාන කරනවා කියලා. අනේ චාරිත්‍ර අනුගමනය කිරීමෙන් තමයි අප අද මේක සිදු කරන්නේ. පින්නතුනි මේ වස්ථානයේ තුල එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ නම් සුවිශේෂී කාලපරිච්ඡේදයක් විදිහට සලකනවා. ස්වාමීන් වහන්සේ එක තැනක ඉඳගෙන වෙනදට වඩා උපරිම ලෙස ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ ප්‍රගුණ කරන කාලයක්. ඒ විදිහටේ ස්වාමීන් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කරන සැලැස්ම පිළිබඳව ස්වාමීන් වහන්සේගේ ඇසුරින් සද්ධර්ම ශ්‍රවණය කරගෙන ශ්‍රද්ධා දිනුන දහම් දිනු කරන කාලයේ ඒ නිසා ඒ බුද්ධ සමීදලම වැඩිපුරම මාර්ගඵලලාභී සංඛ්‍යාව මෙහෙවිච්ච සමය විදිහට සැලකන්නේ. නැත්නම් රහතන් වහන්සේලා වැඩිපුරම මෙහි වෙන සමය විදිහට සැලකන්නේ මේ වස් සමය. ඒ තරම් නෙවෙයි ගිහි පිනතුන් මාර්ගඵලලාභී සමයක් විදිහට මේ කාලය සැලකනවා. ඒක හේතුව පිනතුන් වෙනදට වඩා සාමි වහන්සේ ඇසුරු කරමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් බුදුරජාණන් වහන්සේ හඳුනා ගනිමින් මේ බුදුදහම සංගීතයේ දරුවනට ලං වෙලා ආර්ය සංගීත මාර්ගයේ වඩාත්ම ඉහළින් පුහුණු කරන සමය. ඒ නිසා ඔබට මේ සමය ඉතාම වැදගත් කාලයක් විදිහට සලකන්න. ඉතින් අනේ බුද්ධ ප්‍රඥා පිටාන ස්වාමීන් වහන්සේලා ඉමස්මින් විහාරයේ ඉමන් තේමා සංවස්සම් උපවසාමි කියලා මම මේ තුන් මාසය තුළ මේ විහාරස්ථානයේ වාසය කරනවා කියලා ස්වාමීන් වහන්සේලා ශික්ෂාපදයක් සමාදන් වෙලා සම්පූර්ණ ජීවිතයේ වෙනදටත් වඩා ආධ්‍යාත්මික ජීවිතයට කැපවෙච්ච සමයක් විදිහට සැලකනවා. විශේෂයෙන්ම පින්නතුනි මෙන්න මේ කාලයේදී අප ස්වාමීන් වහන්සේ ඇසුරු කරනවා කියන්නේ ධර්මයට සමීප වෙන්නට ඕන. මේ කාලයේ වස් සමයක් කියලා කිව්වට බාහිරට වැස්ස නැස සදහම් වැස්ස වහින කාලයේ සඳහන් වෙනවා වර්ෂාව මේ කාලයේ ඔබේ ජීවිතවලට වහිනවා. අනේ සඳහන් මේ ලබන කොට අපේ සිතේ තියෙන චිත්ත පීඩා දුර වෙලා අපේ මානසික සුවය දින වෙනට ඕන. අපේ මානසික සැනසීම වැඩි වෙනට ඕන. දුක් පීඩා දුර වෙනට ඕන. ඒ තරම් නෙමෙයි මේ පින්කම අපේ ඥාතීන් අනුමෝදන් කරන අවස්ථාවක් ලබා දෙන්නට ඕන. ඒ තරම් නෙමෙයි මේ පින්කම බොහෝ දෙනා දැකලා සතුටු වෙන අනුමෝදන් වෙන පින්කමක් බවට පත් වෙනට ඕන. ඉතින් අද දින මේ ප්‍රධාන දායකත්වය දරන පින්නතුන් මේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා එක්කම ඔබත් සම්පන්න කරන්න. මෙතනදී බොහෝ පින්නතුන් මේ අනේ කලින් පිටක් කරොත් පින්නතුන් ඒ නිසා ඔබ නැවතත් මේ පින්කම සිහිපත් කරලා ඒ පින්කම මේ මොහොතේ කළා වූ පින්කමත් සේ නැවත අනුමෝදන් වෙන්න. ඒ වගේම අනාගතයේ පින්කම් කරන්න බලාපොරොත්තු වෙන පින්තුන් නැති ඒ පින්තුන් කියන්න ඔබේ පින්කම මේ අවුරුද්දේම සම්පූර්ණ වෙනවා කියලා. ඒ තරක් නෙවෙයි තරම් බොහෝ දෙනෙක් ජීවිත කාලේ පින්කම් කරගෙන අමාරුයි. හැබැයි ඒ හැම දිනකටම පුළුවන් මේ මොහොතේ තමන් මේ ස්වාමීන් වහන්සේලාට මේ පින්කමට ආරාධනා කරනවා කියන හැඟීමෙන් ඔබේ දායකත්වයේ කියන හදවතින් ඉඳලා උපරිම ලෙස පින්කමට අනුමෝදන් වෙන්න පුළුවන්. හැබැයි මුලවදී ඔබට පුළුවන් වෙයි ඇතැමිට මේ ප්‍රධාන දායකත්වයේ දරගන්න වැඩිපුරම වියදම් කරගෙනාට වඩා සමහර විට මෙතන ඉන්න කෙනෙක් ශ්‍රද්ධාවන්ත නම් ඔබට මේ පින්කමට දායක වෙන්න පුළුවන්. ඔබට ඊට වඩා කුසලයක් කරගන්න පුළුවන්. හැබැයි ඔබේ ජීවිතය තුළ සන්නාම සීලය මෛත්‍රිය සතිමත් බව කියන මෙන්න මේ ගුණාංග හතර දිනෙන්නට ඕන. විශේෂයෙන්ම කඩේ පින්කමක් කරන කාලයේදී බොහෝ විට ප්‍රධාන දායකත්වයේ දරන අය වැඩිපුර හිතේ තියෙන්නේ මේ තුමා අවසානයේ කරන කඩේ පින්කම ගැනයි හැඟීම තියෙන්නේ. ඒක හොඳ දෙයක්. නමුත් පින්තුනි එකමිට අපි විශ්වාස කරන අපි තෝරා අද මේ සමාජ වුණාට මේ තෝමා සිවරණ ගමකට ජීවත් වෙන පුළුවන් කියලා කියන්නේ. එතෙන් අපි සාමාන්‍යයෙන් කියපෙන්නේ කොහෙන්ද තමන්ගෝ මේ කලක් වත් වෙන පුළුවන්. ඉතින් අපේ ජීවිතේ එහෙම මට්ටමක් තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිතේ ලොකු සාධකයක් දෙන පුළුවන් කමක් නැහැ. ඒ වුණත් අපි දැස් වෙන්න ඕන. මේ පිටකමෙන් සියලු මානසික අරගෙන මේ මොහොතේ අපේ ජීවිතය සන්නහවෙන් ජීවත් කරගන්න. එහෙනම් අපි දන්නවා මේ පින්කමට මූලිකම හිතට හරියු කරගන්න අපේ සිල්වියාගේ තුම මහතාම එතුමි වසර ගානකට කලින් මේ පින්කම ගැන හිතලා හරියු කළා. නමුත් පින්කම එතුමි මේකේ මේ වස් සංසාරයේ කරන කඩින පින්කම ඇතුළු සියලු පින්කම ආසංසාරගෙනයි එතුමි නේද පියාගෙන තියෙන්නේ. කර්මයේ ස්වභාවය පින්නතනි. කර්මයක් පොදුම දෙයක්. ඒ නිසා අනාගතයේ කරන පින්කමක් වුණත් අපට වර්තමානයේ අරගෙන ඒ අනිසංස මේ මොහොතේම ගන්න අවස්ථාවක් ලැබෙනවා අපට. ඒ නිසා මේ සහභාගී හැම දෙනෙක්ම සතුටු වෙන්න. ඔබේම දැටින් ඔබේම පන්සලේ ස්වාමීන් වහන්සේලාට මේ පින්කමට ආරාධනා කරනවා. මම තමයි මේ පින්කමේ ප්‍රධාන දායකත්වයේ කියලා හැම දෙනාම හිතන්න. මේ වස්තු මාසේ වතුර බෝතලයක් හරි පන්සලට ගෙනලා පූජා කරලා ඔබත් හරියන චේවරයට දායක වුණා කියන නිගම ඇති කරගන්න හැම දෙනෙක්ම. ඒ දෙවන වේදිකේ දෙනු ආශිර්වාදයක් වෙනවා. යතර විශේෂයෙන් පිළිතුරි වස්සාන සමය කියලා කියන අපේ ජීවිතයේ ධර්මයේ දිනු වෙනට ඕන. සමස්ත ධම් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදන්න පුළුවන්. අපේ ජීවිතේ ආධ්‍යාත්මික දිනුවා මොනවද? ඒ තමයි ශ්‍රද්ධාව, සීලය, මෛත්‍රිය, සතිමත් බව. බුදුරජාණන් වහන්සේ කියලා කියන ගෞරවයේ ධර්මයේ කියලා කියන ශ්‍රද්ධාව ස්වාමීන් වහන්සේලා කෙරෙහි තියෙන ගෞරවය මෙන්න මේ ශ්‍රද්ධාව අපේ දිනු වෙන ඕන. ඊමගින් සීලේ අපරණ පංච සීලය. පංච සීලය නැවත නැවත සීපත් කරගන්න. ඊමගින් සීල සත්තෝ සෝහන්තේවා කියන මේ සිත මෛත්‍රී භාවනාව හැමදාම එක තත්පර 10ක් කරගෙන ඒක පුහුණු කරන්න. ඊමගින් සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක දවසටික විනාඩියක් වෙනතුලින් හැම කෙනෙක්ම මේ තුන් මාසය තුළ මෙන්න මේ කරුණු හතර ගැන හිතන්න. මොනවද? මාසරණේ කියලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අරහන් ආදී බුදුමනේ යුක්තයි. මම පංචකී ආරක්ෂා කරන කෙනෙක්. ප්‍රාණඝාතයේ සොරකම වැරදි කාම සේවනයේ බොරු කීම මන්දර විභාවිතය කියන මේ හතරේ මම වැරදි කෙනෙක් කියලා ඒ විනාඩිය තුළදී අත්තර 10ක් හරි හිතන්න. ලෝකයේ සියලුම සත්ත්වෝ සෝපත් වෙනවා කියන ඒ විනාඩිය තුළදී තත්පර 10ක් ගන්න. ඒ වගේම මේ විනාඩිය තුළදී එක මොහොතක් හරි සතිමත් බව තමන්ගේ හිත ගැන හොඳට සිහින් ඉන්න. වර්තමානයේ තුළ හිත තියාගෙන කොහොමද මගේ හිත මේ මොහොතේ තියෙන්නේ කියලා හිත ගැන මොහොතක් බලන්න. විනාඩියේ පටන් ගන්න විනාඩිය ගන්න ඔක්තෝබර් මාසයේ ෆුල් මූන් ඩේ දක්වා මේක ප්‍රැක්ටිස් කරන්න. මේ කන්නහතර කරන්නේ දවස විනාඩියක් කරන්න. ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ සීමත් කිරීම ඔබ පංචශීලී ආරක්ෂා කරන කෙනෙක් කියලා සිල සත්ව සුව පංචේ පා කියලා තමන්ගේ හිත ගැන තමන්ගේ කය ගැන මොහොතක් සිහිපත් කරන්න. මෙන්න මේ විනාඩිය අද පටන් ගන්න. අද රාත්‍රියේ මේ දවස් තමයි කරන්නේ. අද ඉඳලා හැමදාම පුළුවන් නම් අත්පරේ සත්‍යය හරි මේක වැඩි කරගන්න. අන්නේ වැඩි කරගත්තු ප්‍රමාණය තමයි ඔබ මේ පින්කමේ නියමාරි සංසගත වෙන්නේ. ඒ කියන්නේ ඔබ දිනෙන් දින ඔබේ සතුට වැඩි වෙනවා කියන එක. ඔබ ජීවිතේ කොයි මොහොතේ මිය ගියත් ඔබ නම් ඉපදෙන්නේ මේට වඩා ඉහළ ස්ථානයක මේට වඩා සුබ ජීවිතයක ඔබ සාධකයක් ලබන්නේ. පින්වත්නි අපි පින්කමේ ගන්න ප්‍රධානම අනුසංසය මේක. අනිත් ඒ තමයි මෙවැනි විශාල පින්කමක් කරනකොට බොහෝ විට විනිනය අපට ඇසුරු කරන්න වෙනවා. විශේෂයෙන් ධර්ම දේශනා පින්කමේදී තම බොහෝ දෙනෙක් එකට වැඩ කරන්න සිද්ධ වෙනවා. අන්නේ වැඩ කරනකොට හැම දෙනාම එක වගේ නෑ. වෙනස්කම් ඉන්නේ. අන්නේ එතෙන්දී ඔබ දැස් දෙන්නට ඕන වෙනස්කම් දෙක එකට වැඩ කරන්න. ඒකත් මේ කාලේ ඔබ ළඟම පොවනවා. අනේ මම අපේ වැඩි කෙනෙක් මේ ලිස්ට් එකේ ඉන්නේ මට නම් බෑ මට නම් එපා වෙලා. එහෙම කිව්වොත් වෙනතුනේ ඔබ සාර්ථක නෑ. ඒ නිසා ඔබේ ගුණාංග ඔබේ ක්වොලිටිස් කියලා කියන්නේ මොකද්ද? ඔබ අකමැතියන්ට වැඩ කරද්දී ඔබ එතෙන්දී කොච්චර දක්ෂද කියන්නේ ගැටුම් අවම කරගෙන සුහදව අන්නේ වැඩේ සාර්ථක කරගන්න. අන්න එතෙන් තමයි මේ ධර්ම කෝම තියෙන්නේ තියෙන්නේ. මේ උදේ ඉඳන් හැමදාම බණහන්නේ ප්‍රැක්ටිස් කරන්නේ අපි කැමැතිමය අපි සතුටින් ඉන්නේ නැත්ක සතුටින් ඉන්නේ නෙවේ. ඒත් එක්ක ඉන්න හොඳින් ධර්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපි අකමැති ඒත් එක වැඩ කරන්නේ කොහොමද එතෙන් අපි මොන දෙන්නේ? අන්න ඒකට තමයි ධර්ම අවශ්‍ය වෙන්නේ ප්‍රැක්ටිස් එක අවශ්‍ය වෙන්නේ. අන්න ඒ කරන ටික තමයි පිළිතුරේ පාරමිතා කියලා කියන්නේ. පාරමිතා සම්පූර්ණ කරන කියන්නේ ඒකයි. ඒකත් තමයි කාන්ති පාරමිතාව ඉවසීම. විරිය පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, සීල පාරමිතාව. අනිත් කෙනා දන් දෙන අඩු වෙනත් තමන් දාන පාරමිතාව කියන කරන්නේ නෑ. මෙන්න ඒක තමයි අපි පූර්ණ දෙකපත් වෙන්නේ. ඒ නිසා මේ කාර්ය තුළම එන්නේ ඔබේ සතුට වැඩි වෙන්න ඕන. එන්නේ ඔබේ ගුණේ නෝනේ වැඩි වෙන්නට ඕන. ඒ නිසා පින්කම අවසානයේදී සිදු කරන ඒ කඩින තේවර පූජා යන්නේ සම්ස මේ මොහොතේම අරගෙන ඒ ලස්සන පින්කමක් මේ තුමා සවස්හලේ සිද්ධ වෙනවා කියන ඒ වෙන උපරිම ලෙස සාමි ජීවිතයට අරගෙන ඔබ මෙතනින් ඉක්මලා යන්න. ඒක තමයි මේ පින්කමෙන් ගන්න ලොකු මානසිකන්තේ. ඒ වගේම පින්තුනේ මේ කාර්ය තුළ විහාරස්ථානයක මේ වගේ පින්කමක් කරන එක සරල දෙයක් නෙවෙයි. එතනම බොහෝ දෙනෙක් පින්කම් කරනවා. ප්‍රධානත්වයේ දරණයි මහා මහන්සිය වැඩ කරනවා. ඒ සියල් මඩ පින්තුනේ ඒ විහාරස්ථානින ස්වාමි වහන්සේලාට ලොකු බලක් තියෙනවා. විහාරස්ථානයක් වාස ලොකු වෙනකොට පන්තර කෙනෙක් එන හරිය ලස්සන පන්තරක් හරිය ලොකුයි හොඳට මහණෙක් පාස් කරන්න පුළුවන්. එහෙම කියන තමයි හිතේ නේන අයද. නමුත් පින්තුනේ මෙතන දිගට ඉන්න අය තමයි ඒක අමාරුව දෙන්නේ. කොච්චර මහන්සියක් දරන්න ඕනද ඔබ වෙනකොට ඔබ වාහනේ ඇතුල් කරනකොට මෙතන මේ දේපළ ටික මේ ආරක්ෂා කරලා පිරිසිදුව තියලා පිළිවෙලෙන් තියලා මේ ඉඳනනම් කොච්චර මහන්සියෙන් ඕනද කියලා දන්නේ මේ ඉන්න ස්වාමීන් වහන්සේලා මේ සඳහා උදව් කරන අය. විශේෂයෙන් මේ විහාරස්ථානයේ මේ මට්ටමේ ඉඳි ඥානද අපේ ධම්ම පිටහතර වහන්සේ ලොකු මහන්සියක් දරනවා. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා වැඩි පිරිසක් එක තැනක රඳවන්න එක ලිහිස් මාස වැඩක් නෙමෙයි. ඒක ලොකු අභියෝගයක්. ඒ අභියෝගයේ සාධිති වල ඉඳන් කරන පුළුවන් දෙයක් නෙමෙයි. ඒ අභියෝගයේ ජයගන්නට අපේ ධම්ම පිටහතර ලොකු මහන්සියක් දරනවා. ඒ නිසා ඔබේ වදකීමක් තියෙනවා. මේ අරින් ආරම්භ වෙන්නේ කටයුතු මේ ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුසාරයෙන් ලබාගෙන හැකි තරම් දුරට සාර්ථකව ලස්සනට කරන්නට ඔබට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න. ස්වාමීන් වහන්සේ හැකි අභියෝගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන ඔබේ ධර්මඥානෙ දිනු වෙන කියලා. මෙවන් කාලයේ පුරාම ශ්‍රවණය කරන සඳහන් තුළින් ඔබේ සන්දහව, ඔබේ සීලය, මෛත්‍රිය, සතිමත් බව මෙන්න මේ කර්ම හතර උපරිම ලෙස දිනු වේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒක සම්බුද්ධ කාලේ පටන් අපි දකිනවා ශාසන ඉතිහාසයේ තුල වස් ආරාධනා කරපු අයගෙන් ඔය තරම් ඉහළ පාසුවක් ලැබුණා අනුපාරිකම් තිබුණා එදා බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා ඒ විතර සැලකුවේ නෑ. ඒ වෙනතට අපහසුතාවයෙන් වෙනවා අමාරුකම් වෙනවා. නමුත් මූලික ප්‍රතිපාසුකම් ටිකක් ලබාගෙන ස්වාමීන් වහන්සේලා උපරිම උත්සාහ කරන්නේ ඔබට මේ සද්ධර්ම වරප්‍රසාදයේ ඉහළම ලබා දෙන්නද. ඒක සාමයෙන් ආරම්භ වෙන වෙනස්කම් කාලය. එතෙමින් අපේ ජීවිතේ අවසාන වස්තය වෙනක් පුළුවන් මේ ගැට කරන්නේ. ලබන අවස්ථාවේදී අපේ කවුරු හරි නැති වෙනක් පුළුවන් මේ අතරේ. ඒ නිසා මේ වස්තය තුළ තමන්ගේ ජීවිත කාලය පුරා ඉහළින්ම කුසල් සිදු කරන කාලය වඩපත් වෙන්න. තමන් ශ්‍රද්ධාව දින දින දිනු කරගන්න. තමන් අකින පඤ්ච සීලය ගැන දිනපතාම හිතන්න. සීල සද්දෝසෝ මැදත්වා කියන මෛත්‍රී සිතිවිල්ල උපරිමයෙන් පාත්තා ගන්න. අවසාන වශයෙන් මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන්න. එන්නම ආධ්‍යාත්මික ගමන ඉදිරියට යන අධිෂ්ඨාන කරගන්න. ඉතින් මේ වස්තාවේ එකට කිවි ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් විනයාන පුරව කාර්යගත කරන අතරේදී ඔබේ පැත්තෙන් සද්ධර්ම ශ්‍රවණය කරමින් ස්වාමීන් වහන්සේලා ගැටෝපස්ථාන කරමින් මේ උපරිම ධර්ම වරප්‍රසාදය ලබා ගන්න උත්සාහ කරන්න. ඒ අතරගෙන සංසදලත් ඉන්න කරනවා නම් ඔබට පුළුවන් මට්ටමකින් වදනාකම උදව් කරන්න ආශිර්වාද කරන්න. ඔබේ සාර්ථකත්වයේ කියන්නේ එක අවුරුද්දකට කොයි තරම් කඩන තීරණ සංඛ්‍යාවකට සමාන සහභාගී වුණාද කියන කාරණය. ශ්‍රී ලංකාවේ ගත්ත අය බොහෝ දෙනෙක් වැඩිපුරම කඩන තීරණ වලට ප්‍රමාණික සහභාගී වෙනවා මේ වස්තාවේ. ඒ නිසා අපේ පන්සලට උදව් කරනවා වගේම තවත් සංසරණට උඩ පුළුවන් ප්‍රමාණය සහභාගී වෙන උදව් කරන කරලා ඒ ස්වාමීන් වහන්සේට ශක්තිමත් කරන්න. බුදු දහම සංගතේ දරුවන් අතරින් සජීවී රත්නිය සංගරත්නිය. ඒ සංගරත්නිය ශක්තිමත් වූ කමනටයි සද්ධර්ම වරප්‍රසාදය තමයි ලැබෙන්නේ. ඒ සද්ධර්ම ලැබුණු කමනටයි බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න පුළුවන් කරන් තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිතයේ සදා නම් වෙන පහන් තුන වෙන්න ඕන බුද්ධ ධර්ම සංකේත මේ දරුවන්. අද මේ බුදුමැදුරේ අවස්ථාව බලන්න මේ ලස්සන ප්‍රතිමා වහන්සේ උන්වහන්සේ පොලි කරව ලස්සන මල් ගෙනත් පස පහන් මේ ඇඟීම මේ මුල් වස්තාරේ පුරාම තියාගන්න. තමන්ගේ හදවත ලස්සන බුදුගුණයක් කරගන්න. අනිත්‍යගේ වැරදි අලු පාරු මං ඉඳලා හිතන්නේ පහන්. තමාට රකින්න පුළුවන් කියලා ගුණේ රකින්න. ඒ වගේම මේ පින්කමක් ඉවර වෙද්දී හැමිට මේ පින්කමේ ශක්තිය අඩු වෙනවා. අපේ හිතේ පහල යන අකුසල චේතන හේතුවෙන්. විශේෂයෙන්ම ප්‍රධාන දායකත්වයේ දරණ අය හිත හොඳට රැකගන්නවන කාලයක් මේක. පින්කම් වෙන වගේම අපේ හිතේ අකුසල වෙනවා. පින්කම් කරේ වුණාට පස්සේ අපේ හිතේ තෘෂ්ණාව, දෘෂ්ටියක් මානයක් ඇති වුණොතින් මේ පින්කම් වටිනකම අඩු වෙනවා. අපේ පින්කම් තමයි ලොකුම පින්කම. මේ දෙක කරපු ලොකුම පින්කම අපිටයි කියන මානයක් ඇති වුණොත් මේ පින්කමේ ශක්තිය පිළිබඳ අඩු වෙනවා. ඒ නිසා අන්න එවැනි අකුසල් විතරක හිතර නොවන විදියට හිත ලස්සනට තියාගන්නවන කාලයක් මේක. පින්කමේ සාර්ථකත්වය කියන්නේ කොච්චර දේවල් පූජ කරාද කියන කාරණ මත නෙවෙයි. අපේ හිතේ කොච්චර කුසල් තියුණාද කොච්චර අකුසල් විතරක දුරුනාද කියන කාරණේ. පිළිමෝහන් කියන නමකට වඳිනකොට වැඩිපුර ආනිසංස සිද්ධ වෙන්නේ රත්තරන් පිළිමෝහන් කියන නමකට වඳිනකොටද මැටි පිළිමෝහන් කියන නමකට වඳිනකොටද වැඩිපුරම කුසල් සිද්ධ වෙන අතරම බුදුරජාණන් වහන්සේ කෙනෙකුට වඳිනකොටද මැටි වලින් කරපු කියන මාස නමකට වඳිනකොටද ඒක තීරණය වෙන්නේ පින්නතුනි අපේ හේතේ කොච්චර ඒවා නිමෙයට මේ ඉන්නේ මගේම බුදුරජාණන් වහන්සේ මේ ඉන්නේ අරහන්මාලේ ඒ සම්බුදු ගුණයන්ගේ යුක්ත උතුමන් වහන්සේ දැන් මම වැඩිද කියලා අහනවා නම් ඒක රත්තරන් පිළ මහන්සේ නමකට වැඳලා මැටි පිළ මහන්සේ නමකට වැඳලා බුද්ධ පින්තූරයක් කියන්නේ පින්තූරයක් නැතුව හරවතී බුදු හඳුරමවාගෙන නැද්ද තමයි සම්පූර්ණ. අනිත් හැපෙනතුනේ තමයි ඒක ලස්සන විදිහට කරගන්න. අන්නේ ඒක ලස්සනම තමයි බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ. අපේ මේ යමල තාත්ත අපි තමයි බලාගෙන ඉන්නේ. අපි මේ පින්කම් කරනකොට ඒ නිසා වැඩි පිළිසකර මේක නරමදන්න වෙන අවස්ථා ලබා දෙන්න වැඩි පුරුන් තමයි හිතේ කුසල දිනු කරගන්න. ඉතින් ඒ සඳහා හොඳම කාලය විශේෂයෙන් ධර්ම ශ්‍රවණය කරන්නට සදහම් වැස්ස වසීම ආරම්භ කරන සමය. ඒ නිසා ස්වාමීන් වහන්සේ උඹා මහන්සි වෙලා ධර්ම දේශනාවේ පාර්ථනවා දිනපතාම ඔබට ධර්ම දේශනහනට අවස්ථාව විදාහ කරින් සැලසෙනවා. ඒ තමයි හඳුගේ සඳහන් වුණා මාසි වෙනවා. ඉතින් අපේ විහාරස්ථානයේ ඉන්නේ මේ සියලුම ස්වාමීන් වහන්සේලාගේ අපට ලොකු ආදරයක් ගෞරවයක් සෙනසක් තියෙනවා. උන්වහන්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් වාකීකට ගිහිලා ශ්‍රී ලංකාවේ ලොකු කැපවීම කළා. අධ්‍යාපන ආයතනවලින් වැඩ කරපු ස්වාමීන් වහන්සේ හැම වෙලෙකම ඉන්නේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේදී විසු මහන්සිය කෙනෙකුට සමත් වෙන්න පුළුවන් ඉහළම විභාගයේ රාජකීය පරිදෝභාගය සමත් වෙච්ච ස්වාමීන් වහන්සේලා තමයි මේ සියලුම ස්වාමීන් වහන්සේලා. ඒ නිසා එක තැනක මේ වගේ ස්වාමීන් වහන්සේලා සංඥාවක් වැඩි සිටීම දැක ගැනීම ඔබේ යැන් දෙකට ලොකු භාගයක් ආශිර්වාදයක් ගෞරවයක් කියලා තනගන්න. ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට නිරෝගී සම්පන්නිය කෙරෙහි වැඩි ප්‍රාර්ථනා කරලා අපි සාදු වෙන ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. එමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් කුසලයේ හේතුවෙන් මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළදීම සිය සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා නැත්නම් අරසිවි මාර්ගයේ උපරිමයෙන් සම්පූර්ණ කරලා මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළදීම ධර්මාවබෝධය සිදු කිරීමට ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.